දරු අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇතුලේ සජීවීව කතා කරපු දෙයක් අපි ඇහුම්කන් දුන්න. තෙන්දි පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව තුළ තෙල් ගබඩා කිරීමේ සම්බන්ධ ගැටලුවට පිළිතුරක් විදිහට චෛනාවේ තියෙන තෙල් ටැංකි සංකීර්ණය අවුල් ව්‍යාපාරයක් ලෙස එකතු වෙලා සංවර්ධනය කරන්න ඉන්දියාවේදී යම් සාකච්ඡාවක් කරයි කියලා. ඉතින් බොහෝ කාලයක් තිස්සේ මේ ගබඩා සංකීර්ණ සම්බන්ධව තිබුණු ප්‍රධාන ගැටලුවක් මේකමයි. බොහෝ පුද්ගලයන් කියන්නේ ආසියාතික රටවලුත් ඒ වගේම බටහිර රටවලුත් විශාල උමනාවක් තිබුණා මේ තෙල් ටැංකි සංකීර්ණය ඔවුන් අතර පත් කරගන්න. ඉතින් ගරු අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී මහා සභාව තුළ මේ ප්‍රකාශය කරද්දී අපි ඒක ඉතාමත් බැරෑරුම්ම උත්සවයක් විදිහට පිළිගන්නවා.